නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සුප්පබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම ශාවකා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්නතුනි ගෞරවනීය මහා සංඝරත්නය නමස්සරයි අද දින මෙත්තන් මේ උතුම් දවසේහි සිල් සමාදන් වෙලා උදෑසනට නියමිත භාවනා වැඩසටහනට සහභාගී වීමටයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අපට වඩාත්ම සතුටෙන් ජීවත් වෙන්නට කියලා දීපු මාර්ගය. ඒ ධර්මය අපි තේරුම් ගත්ත ප්‍රමාණයට තමයි අපේ ජීවිතයේ වඩාත්ම සතුටෙන් ඉන්නවා කියන කාරණේ තීරණය වෙන්නේ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ හුඟක් මිල මුදල් තියමුනොත් හොඳ ඉහළ අධ්‍යාපන සුදුසුකම් තියමුනොත් ඒ වගේම තමන්ගේ දරුවන්ට හොඳ ඉහළ අධ්‍යාපනයක් ලැබුණොත් අපට හුඟක් සතුටෙන් ඉන්න පුළුවන් කියලා. නමුත් වෙනතුනේ ඒ අපේ ජීවිතයේ ලබා ගන්න දේවල් ගැන අපට දිනකට හිතෙන්නේ ඉතාම සුළු මොහොතයි. දැන් බලන්න ඔබ ඇතමිට ඔබ උපාධියක් ගන්න ඔබේ අධ්‍යාපන සුදුසුකම් වෙනුවෙන් ඔබ ජීවිතේ කොච්චර කාලයක් කැප කරන්නේ නැද්ද? ඇතමිට අවුරුදු 15ක් 18ක් 20ක් ඔබ ගත කරන්නේ නැතිනේ. නමුත් ඒ ලැබපු අධ්‍යාපනය මම මෙච්චර සහතික ප්‍රමාණයක් ලැබුවා මෙච්චර භාෂා ඉගෙන ගත්තා මෙච්චර උපාධි ගත්තා කියලා දවසට ඔබට කීපාරක් හිතනවද? ඉතාම ස්වල්ප මොහොත ඇතැමීට මාස ගානකටවත් හිතෙන්නේ නැහැ සමහරලාටනි. ඒ වගේම තමන්ගේ දරුවන් ගැන වුණත් පින්නතුනේ ටික කලක් හිතන කාලයක් තියෙනවා. නමුත් ඒ අපි කැපවෙච්ච ප්‍රමාණයට අපට ඒ ගැන හිතෙන වෙලාව සහ එයින් ලැබෙන සතුට හුඟක් අඩුයි. නමුත් අපට සිතටෙන සිතිවිලි තියෙනවා. යම් කිසි කෙනෙක් ගැන අමනාප වෙන වෙලාවක් තියෙනවා. යමක් ගැන දැඩි ආසාවක් වෙන වෙලාවක් තියෙනවා. මෙන්න මේ සිටිවිලි වලින් තමයි පිනොතින අපේ ජීවිතය වඩාත්ම පිරීලා තියෙන්නේ. එනිසා මෙන්න මේ සිටිවිලි අපට නිවැරදි කරගන්න පුළුවන් නම් අන්න එතකොට තමයි පිනොතින අපේ ජීවිතයේ සැබෑ සතුට සැබෑ දුකේ නිදහස් වීමේ මාර්ගය තීරණය වෙන්නේ. අන්න ඒ මාර්ගය තීරණය කිරීමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මකාරණා කුමක්ද කියන කාරණය තේරුම් ගැනීම පිණිසුනි අපට හුඟක් වටිනවා. අපේ ජීවිතයේ සතුට තීරණය වන්නේ අපේ හිතට කොයිතරම් දුරට ලෝභය, ద్వේෂය, මෝහය අඩුද කියන කාරණය මත. අපේ හිතට අපේ ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට යමක් ගැන දැඩි ආශාව බැඳීම අපිට අඩු වෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය වලින් යම් කිසි අරමුණක් ගන්නකොට ඒ ගන්න අරමුණ ගැන හිතේ ගැටුම අඩුයි නම්, විරසක බව අඩුයි නම්, අමනාපය අඩුයි නම්, ඒ වගේම යම් රූපයක් පේනකොට ඒ රූපය යථාර්ථය මොකද්ද කියලා තේරෙන ගතිය එන්නේ නම් වැඩි නම්. පින්තුනි මේකෙන් කියන්නේ අපේ ජීවිතය අපි සතුට විඳින මාවතක ඉන්නවා කියන කාරණයයි. අනිත් දේ තමයි පින්තුනි අපි ධර්ම මාර්ගෙ ඉදිරියට යන්නේ යන්න බොහෝ දිනක හිතන් ඉන්නේ හුඟක් පින්කම් කළොතින් ජීවිතේ හුඟක් සාර්ථකයි හුඟක් සතුටෙන් ඉන්න පුළුවන් කියලා. පින්තුනි පින්කම් හුඟක් කළාට විතරක් සතුටෙන් ඉන්න බෑ. ඒ පින්කම් කරනවත් එක්කම අපේ ළඟ තියෙන තෘෂ්ණා, දෘෂ්ටි, මාන අඩු වෙන්න ඕන. ඇතැමිට පින්කමක් කළා අපේ ආශාව වැඩි වුණා නම්, පින්කමක් කළා තමන්ගේ සක්කාය දිට්ඨිය වැඩි වුණා නම්, පින්කමක් කලි වුණාට පස්සේ තමන්ගේ මාන්නේ වැඩි වුණා නම් අපි ඒ පින්කමෙන් බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට වෙලා නැහැ. බොහෝ විට පින්නතුනි ධර්මමාර්ගයේ හරියට තේරු නොගැනීම නිසා බොහෝ දිනේ පින්කම් කලි වුණාට පස්සේ මේව වැඩි වෙනවා. මම පින්කම් කළේ ඈ මගේ පින්කමට මෙච්චර දෙනෙක් ආවා කියලා නම හුඟක් වෙලා වාර ගන්න කියුණා. දැන් මේව තමයි අන්තිමට අරගෙන යන්නේ මෙතනින්. පින්නතුනි ඒ පින්කම් කරන්න කරන්න පින්කම කරන කෙනා සැඟවෙන්න ඕන. පින්කමේදී නමවත් තමන්ගේ නොකිය පින්කම කරන්න පුළුවන් නම් පින්නතුනි එතෙන්දී එක හුඟක් දිනුවක් තමන්ගේ. ඒකෙන් කියන්නේ පින්කමේ අරමුණ නොකියන කියලා තමන්ගේ මියගේ ඥාතියෙකුට පින් අනුමෝදන් කරනකොට නම කියන එක හොඳයි. නමුත් පින්නතුනි අපි මේ පින්කම කරලා අපි ඉස්සරහට එන්න කැපී පෙනෙන උත්සාහ කරනවා නම් පින්නතුනි අපි පින්කමෙන් බලාපොරොත්තු වෙන්නේ නියම දේ අපෙන් ඉෂ්ට වෙලා නැහැ. එනිසා පින්කම් කරනකොට තමන්ගේ හිත හොඳට ආරක්ෂා කරගෙන තමයි මේ පින්කම් කරන්නට ඕන. එතෙන්දි පින්නතුනි තමන්ගේ හිත ගැන නිතරම අවධානයෙන් ඉන්නට ඕන. බුදුරජාණන් වහන්සේ එක්තරා සූත්‍රයක් දේශනා කළා. ඒකට කියනවා කින් සුකෝපම සූත්‍රය කියලා. මේ සූත්‍රය එක්තරා කතාවක් කියනවා. මොකද කතාව එක්තරා නගරයක් තියෙනවා. එක්තරා නගරයක් තියෙනවා. මේ නගරයට ඇතුළු වෙන දොරටු සහිත ප්‍රාකාර 6ක් තියෙනවා. නගරයක් තියෙනවා. ඒ නගරයේ ප්‍රාකාර 6ක් තියෙනවා දොරටු සහිත. එතකොට මේ ප්‍රාකාර 6 ළඟ දොරටු පාලියෝ ඉන්නවා. මේ නගරයේ මැදට ආවට පස්සේ මැද සිව්මන් සලක් තියෙනවා. හතර මං හන්දියක් තියෙනවා. මේ හතර මං හන්දියේ පින්නතුනි නිවසක එක්තරා නගර හිමියෙක් ඉන්නවා. මෙන්න මේ නගර හිමිය හමු වෙන එක්තරා පණිවිඩකාරයෙක් එනවා. පණිවිඩකාරයෙක් ඇවිල්ලා යම්කිසි පණිවිඩයක් යම්කිසි සිද්ධියක් සිදුවෙච්ච කාරණය ඒ විදියටම කියලා නැවත එතනත් අපිට වෙලා යනවා. නගරයක් තියෙනවා. ඒ නගරයට ඇතුළු වෙන ප්‍රාකාර දොරටු 6ක් තියෙනවා. ඒ දොරටු ළඟ හොඳ මුරකාරයෙක් ඉන්නවා. එතකොට යම්කිසි තැනැත්තෙක් මේ දොරටුවෙන් ඇතුළු වෙනවා පණිවිඩයක් අරගෙන. ඇවිල්ලා අර නගරයේ සිව්මන් හලේ ඉන්න නගර හිමියාට මේ පණිවිඩය දීලා ආපු පාරෙන්ම එයා නැවත පිට වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ මේ කතාවෙන් මේ උපමාවෙන් අපට අපේ ජීවිතය ගැන මේ කියන්නේ. නගරයක් තියෙනවා. මේ නගරය කියන්නේ මොකද්ද? ශරීරය. මේ නගරය කියන්නේ අපේ ශරීරය. මේ නගරයට ඇතුළු වෙන ප්‍රාකාර 6ක් තියෙනවා. දොරටු 6ක් තියෙනවා. මොනවද ඒ 6? අපේ ඉන්ද්‍රිය 6. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මෙන්න මේ දොරටුව ළඟ දොරටු පාලයෙක් ඉන්නවා. මේ දොරටු පාලයට කියන්නේ සිහිය කියලා. අන්නේ සිහිය සහිත දොරටු පාලෙ හිටියොතින් දොරටු පාලයා නියමිත කෙනා විතරයි ඇතුළු කරන්නේ. නැති කෙනා ඇතුළු කරන්නේ නැහැ. එතනින් මයින් කළ යවනවා. මේ දොරටුවෙන් ඇතුළු වෙන්න පුළුවන්කම තියෙන්නේ හොඳ නුවණින් ආපු කෙනෙකුට විතරයි. එතකොට මේ දොරටුවෙන් ඇතුළු වෙනවා යම්කිසි පුද්ගලව දෙන්නේ. මේ දෙන්න ඇතුළු වෙලා ඔහුට ඇතුළු වෙන අවස්ථර ලැබෙනවා. මේ දොරටුවේ සිහිය නැමැති මුරකාරය ඉන්න නිසා ඔහු ඇතුළු වෙනවා. ඇතුළු වෙන්නේ කවුද? මේ දෙන්න. මේ දෙන්න තමයි පින්නතුනි සතිය සහ නැත්නම් සමත විදර්ශනා කියන මේ දෙන්න තමයි මේ එන්නේ. මේ දෙන්න පණිවිඩයක් අරන් එනවා. මොකක්ද අරන් එන පණිවිඩය? ඒ පණිවිඩය තමයි පින්නතුනි ඇසෙන් දැකපු රූපයේ පිළිබඳව පණිවිඩය. මේ පණිවිඩය අරන් දීලා පණිවිඩයේ යථා ස්වභාවය මොකද්ද කියලා හරියට අර නගරයේ මැද ඉන්න නගර හිමියා කියන්නේ කවුද? විඥානය, සිත. අන්න ඒ සිතට හරියටම කියනවා දැන් මේ මොකද සිද්ධ වුණේ කියලා නැවත යා දොරටුවෙන් පිටවෙල යනවා. ඒ යන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. එතකොට යම්කිසි රූපයක් බාහිරින් දකිනවා. දකිනකොට හරි නියම සිහියෙන් නම් අපි ඉන්නේ. සමත විදර්ශනා දෙකෙන් නම් සිහියෙන් සහ නුවණින් නම් තමන් ඉන්නේ. තමන්ට ඇතුල් වෙනවා මේ දොරටුවෙන් සිහිය තියනකොට. සිහියෙන් ඇතුල් වෙලා අර නගර හිමියා නගරේ ඉන්න ශරීරයක් සහිත මෙන විඥාණයට මේ පණිවිඩය ගෙනලා දෙනවා. යථා පරිදි දෙන්නේ එන පණිවිඩය බොරු පණිවිඩයක් නෙවෙයි දෙන්නේ. මොකද බොරු පණිවිඩයක් අරන් ඉන්න බෑ මෙයාට. එහෙමනම් ඇතුල් වෙන්න බෑ දොරටුවේ සතිය ඉන්න නිසා. මොකද්ද මේ ඇහෙන් දැකපු රූපයට උනේ කියන කාරණේ කියලා නැවත ආයේ මාර්ගයෙන් යනවා. හැබැයි බැරි වෙලාවත් දොරටු පාලේ වැරදුනොතින් දොරටු පාරය නැමැති සිහිය හරියට සිහිය මෙතන නොතිබ්බොත් මොකක්ද වෙන්නේ? අර නියමිත කෙනා නෙවෙයි එන්නේ, සමත විදර්ශනා දෙක නෙවෙයි එන්නේ, ඈ අවිද්‍යාව භව සංහා දෙක තමයි ඇතුළු වෙන්නේ. ඇතුළු වුණොතින් මොකද වෙන්නේ? නගර හිමියා හමු වෙන ගියොතින් ආයි මේ දෙන නිකයි යන්නේ නැහැ. මෙයත් එළියට අදගෙන යන්නේ. එළියට අදගෙන යනවා කියන්නේ මොකද්ද? බාහිර රූපය තියෙන ගිහිල්ලා රූපයට එක් වැලෙනවා, රූපයට ගැටෙනවා. එතකොට අසීය නැමැති දොරටු පාලේ හිටියොත් තමන් එළියට ගන්නවා. එළියට ගන්නවා කියලා කියන්නේ තමන් මේ බාහිර රූපවල බඳිනවා. ඒ නිසා මේක යථා පරිදි දැනගන්න පුළුවන්කම තියෙන්නේ ඇතුලෙන් ඉඳන් බලනවා. පිටරටට යන්නේ නැහැ ඔව්. ඒකෙන් කියන්නේ පිටරට දේවල් බලන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. බුදුහාඳුරැ ඇස් දෙක වහගෙන ඉන්න, කන් දෙක වහගෙන ඉන්න කියලා කොහෙවත් නැහැ. එහෙම නෙවෙයි. හරියට බලන්න මේ රූපයක් අපට පේනකොට පින්නතුනි රූපය අපට වර්ණ මාත්‍රේ විතරයි පේන්නේ. අනිත් එක ඔක්කොම අපි අනිත් පැත්තෙන් පුරවලා ගන්නවා. දැන් ඔබට හොඳට කටහඬ හුරු කෙනෙක් මේ තාත්තෙන් මේ පිටින් එහා පැත්තේ කතා කරනවා කියලා කියමු. ඔබට දැන් වාක් ලොකු හානියක් කරපු කෙනෙක් හරියටම කටහඬ හඳුනාගත්ත දැන් මේ ගොඩනැගිල්ලෙන් එහා පැත්තේ ඉන්නවා කියලා. කටහඬ අහුනවා මොකද වෙන්නේ? එයාගේ ඔක්කොම ටික මතක් කරගන්න, එයාගේ රූපය, එයා කරපු දේවල්, අතීත සිද්ධි ටික ඔක්කොම මතක් කරගත්ත තමන් එළියට ගියා. ඒ ශබ්දයේ විසින් අසියේ නැමැති ශබ්දයේ විසින් ඔබ එළියට ගත්තා. ගිහිල්ලා මනාර කණ්ඩේ ඔක්කොම ඇති වෙන ඔබ මෙතන කොච්චර සුරක්ෂිතව හිටියත් ඔබ එළියට ගිහිල්ලා. පින්නතුනි මෙන්න මේ දක්ෂතාවයේ තමයි බුදුදහමෙන් අපට ඇතුළ අපට ඇති කළ දෙන්නේ. අපි ඇසෙන් රූපයක් ලැබෙනකොට පින්නතුනි ඇසෙන් කරන්නේ වර්ණ මාත්‍රයේ විතරයි. ශබ්දයක් අහනකොට හඬ විතරයි දෙන්නේ. ඊටු ටික ඔක්කොම අපි විසින් අනිත් පැත්තට එකතු කරගන්නෝ අපේ තියෙන කෙලස් ටිකත් එක්ක. හැබැයි එකින් කියන්නේ අපි මේක හඳුනගන්නේ කියලා නෙමෙයි කියන්නේ, අපි හොඳට හඳුනගන්න සිහියෙන්. නමුත් එක ඉන්ද්‍රියකින් පුළුවන්කම තියෙන පිණිතුනේ එකක් විතරයි කරන්න. දැන් උදාහරණයක් ගන්න, වතුර බේසමක් ගන්න බලන්න. වතුර බේසමක් ගත්තොතින් ඒ වතුර බේසෙට ඔබ ඒබිලා බලන්න. බලනකොට මොකද පේන්නේ? ඔබේ රූපය පේනවනේ. ඒ පේන රූපය ඔබට පුළුවන් අල්ලන්න. ඇල්ලුවත් මොකද අහුවෙන්නේ? වතුර අහුවෙන්නේ. ඒ වතුර භාජනයේ තියෙන රූපය ඔබට පුළුවන්ද ගඳ සුවඳ බලන්න? වතුර පල්ලෙලා තියෙනවොත් වතුරේ ගඳ දැනේ. නමුත් රූපේ ගඳ සුවඳ කොහොමද දැනෙන්නේ නැහැ. ඒ වගේම මේ වතුර පේන රූපය ඔබට පුළුවන්ද රස බලන්න දිව ගාලා? ඒ රූපේ රස බලන්න පුළුවන්ද? රූපේ රස බලන්න බෑ. ඒ වගේම ඒ රූපය අල්ලන්නත් බෑ. පින්නතුන් මෙන්න මේ වගේ ඒ රූපයට පේන්නේ ඇහි වර්ණ මාත්‍රෙ විතරයි ඇති කළ දෙන්නේ. දැන් මේ හඬ ගත්තොත් මේ හඬ බලන්න බෑ. මේ හඬේ ගඳ සුවඳ බලන්න බෑ. මේ සුවඳ දිව ගන්න බෑ. ඒ හඬ විතරයි දෙන්නේ අපි අනිත් ඉන්ද්‍රිය ටිකෙන් මේක මේ වගේ හඬක් මෙතනින් ඇති උනේ කියලා ඒ හඬ අපි මේකට බඳිනවා. ඒ හඬ ඇඟිල්ලේ හඬ කියලා ඇඟිල්ලට අයිති කරනවා. ඇඟිල්ල නිසා ශබ්දය හටගත්තා. හැබැයි ඒ ඇඟිල්ලට ශබ්දය අයිතිද? ඇඟිල්ලට ශබ්දය අයිති නැහැ. මේ ඇඟිලි සිද්ධාන්තයම තමයි යම් කිසි කෙනෙක් තමන්ට කතා කරනවා නම්, හොඳ කියනවා නම්, බනිනවා නම්, ගුණ කියනවා නම්, එතකොටත් වෙන්නේ මේකම තමයි. ඒ පුද්ගලයා ඇසුරෙන් මේ ශබ්දය හටගත්තා. හැබැයි ඒ රූපයට අයිති නැහැ ඒ ශබ්දය. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා කවුරු හරි බැන්නොත් අහවලාමට බැන්න කියලා ඒ රූපයට බඳිනවා. එතකොට අපට සිහිය කියලා කියන්නේ මෙන්න මේ සිහිය දිනු කිරීම ආනිසංසය තමයි. බාහිර අපි අරමුණු ටික හොඳට දකිනවා, හැබැයි ඒ තුල විඥානේ බැස නොගන්න තත්වයට යනවා. ඒ වගේමයි අන්න ඒ අවබෝධය තමන්ට ඇසෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා මේ ගන්න අවබෝධය ඥානය මේ මොහොතේ ඇතිවන අත්දැකීමක් කියලා තමන් දකින්න දක්ෂ වෙනවා එන්නෙන්. දැන් අපට යම් කිසි කෙනෙක් පේනකොටම, යම් කිසි කෙනෙක්ගේ හඬක් අහනකොටම අපට නිතරම හිතෙන්නේ මේ කලින් දැකපු කෙනා තමයි මේ නැවත පේන්නේ. මෙයා දැකලා ඉවරලා මම මෙහා පැත්තට ගියත්, මම නොබල හිටියත් මෙයා ඉතුරු වෙනවා කියලා තමයි හිතන් ඉන්නේ. මේක තමයි වෙනතෙන මුළු ලෝකෙම කියන දර්ශනවල කියන්නේ මේක. බුදුදහම හරියට වෙන් කළ හඳුනාගෙන තියෙන ස්ථානය වෙන්නේ මේක. බුදුදහමේ බාහිර ලෝකේ සත්‍යයක් නැහැ කියලා කියන්නේ නැහැ. වරදවා තේරුම් ගන්න එපා නෑ කියලා කිව්වොත් ඒක අන්තයක්. ඒක උච්චේ දෘෂ්ටි කියනවා. එහෙම සම්මුති සත්‍යයක් ලෝකේ කියනවා. හැබැයි පරමාර්ථ සත්‍යයට යනකොට ස්වභාවය මොකද්ද? මේ අත්දැකීම මේ මොහොතේ හටගත්තු අත්දැකීමක්. අපට ලෝකයක් පහළ වෙන්නේ ඇසෙන් රූපයක් දැකීමත් එක්ක, කනෙන් ශබ්දයක් ඇසීමත් එක්ක. ඔබ ඔබගේ අම්මා ගැන සිහි කරනවා නම් මේ මොහොතේ, ඒ මොහොතේ ඔබට අම්මා ඉන්නවා. ඒ අම්මා විතරයි එවලි ඔබේ ලෝකය. ඔබ ඔබගේ දරුව ගැන සිහි කරනවා නම් ඒ දරුව තමයි ඒ වෙලාවේ ඔබේ ලෝකය. ඔබ ඔබගේ සිරුර ගැන හිතනවා නම් ඒ වෙලාවේ එච්චරයි ඔබේ ලෝකය. නමුත් වෙනදින අපි හිතන් ඉන්නේ අපි මෙතන ඉන්නකොට ගෙදර අම්මත් ඉන්නවා, තාත්තත් ඉන්නවා, ළමයාත් ඉන්නවා, ගෙදර සුරතල් සතක් ඉන්නවා, ගෙදර වත්තක් තියෙනවා, පාරේ වාහනේ තියෙනවා, ඔක්කොම ටික එකට තියෙනවා කියලා අපි මේ හිතන් ඉන්නේ නේ. සම්මුති සත්‍ය අනුව හරි පිනතුනේ. නමුත් පරමාර්ථ සත්‍ය අනුව ගත්තොත් එක මොහොතක එක අරමුණක් විතරයි තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, ඒ අරමුණත් ඒ මොහොතට හටගත්තු දෙයක්. නමුත් ඇත්තටම එක වෙලාවක එක අරමුණක් විතරයි තියෙන්නේ. හැබැයි ඒකත් නිත්‍යයි කියලා හිතුවොත් ඔබ එතෙන්ට නැවත භවයකට යන සූදානම් වෙලා ඉන්නේ. දැන් ඔබ මේ මොහොතේ දරුව ගැන දැඩි ආසාවකින් නම් ඉන්නේ. මේ මොහොතේ මෙතෙන්දී තමන්ගේ සිරුරෙන් විඥාණය නිරුද්ධ වුණොත් ඔබ දරුවට ආශ්‍රිතව තැනක ඉපදෙන සූදානමෙන් ඔබ ඉන්නේ. ඔබ පිනක් කුසලයක් සහිතව ඉන්න කෙනෙක් නම් ඒ දරුවා දකින්න අහන්න පුළුවන් මට්ටමක තැනක සකස්සලා ඔබ ඉන්නේ. ඔබේ කුසලයේ දුර්වල නම් පහළ තැනක ඉඳගෙන එතෙන්ට එන්න පුළුවන් මට්ටමක ඉන්නේ. ඔබ පුණ්‍ය පාප පහේනස්ස කෙනෙක් නම් ඔබට ඒක මේ මොහොතේ සිහි කරන්න පුළුවන්. ඔබ හේතුඵල ධමයන් දකිමින් ඉන්නේ. ඒ මොහොතේම ඔබ මිය ගියොතින් හරියට හේතුඵල ධමයන් එක්ක නම් ඉන්නේ. ඒ පුද්ගලයාට කියනවා සමසීසී කියලා. සමසීසී කියන්නේ ඒ තැනැත්තාගේ මරණයත් සසර ගමන නිමාවත් එක මොහොත සිද්ධ වෙනවා. එයාට භවයකට යන්නෙත් නැහැ. පින්නතුනි මෙන්න මේක තමයි බුදුදහමෙන් අපට හුරු කරන මාවත. මෙන්න මෙතෙන්දී පින්නතුනි ප්‍රධාන දේ තමයි අපට මේ ලෝකේ ගැන අවබෝධය හොඳට ලබා ගැනීම. අන්නේ අවබෝධය සහිතව මෙන්න මේ ඉලක්කයට තමයි අපි යන්න ඕන කියන හොඳ දැක්ම, හොඳ විෂන් එක මුලදීම තමන්ට තියෙන්න ඕන. අන්න ඒ දැනුම සහිතව තමයි මේ ගමන් මගේ අපි යන්නේ, භාවනා කරන්නේ, සිල් රකින්නේ. එහෙම නැතුව අපි කරන එකෙන් ඒවලට යම්කිසි සතුටක් ලබන්න පුළුවන්. හැබැයි අපි අර අවසානයේට කෙලෙස් නිරුද්ධ කිරීමේ මට්ටමට අපි එන්නේ නැහැ. ඒක හරියට තමන් යන තැන ලිපිනේ දැන නොගෙන යන තැන ලිපිනේ GPS එකේ තැතුලක් කර නොගෙන පාරට වාහනේ දැමුවා වගේ. ඔබ පාරට වාහනේ දානකොට ඔබ දැනගෙන ඉන්න ඕන ඔබ කොහට යන්නේ කියන එක. එහෙම නැතුව ඔබ කොයිතරම් වේගෙන් ඩ්‍රයිව් කරත් ඔබට ඉලක්කයට යන්න බෑ. යන ගමන් ඉතින් වටේ තියෙන ගස් ටිකක් බලවල යන්න පුළුවන්. ඈ හොඳ ගෙවල් ටිකක් එහෙම තිබුණොත් ඒවත් බල බල කඳු ටිකක් එහෙම බලල යන්න පුළුවන්. හැබැයි කොහේ යනවද කොතන නවතිනවද කියලා ඔබ දන්නේ නැහැ. වෙනතින භාවනා කියන එකත් එහෙමයි. අපි භාවනා කරනකොට අපි දැනගන්න ඕන අපි මොන ඉලක්කයකද භාවනා කරන්නේ කියලා. එහෙම නැත්නම් භාවනාවේද රූප දකිනකොට ඒවට දැක දැක සතුට වෙයි වෙයි ඉන්නවා. භාවනා කරනකොට ඇටසැකිල්ලක් පේනවා නම් ආ ඇටසැකිල්ලක් මම දැක්ක දැන් අනිත් අටි සංඥා වඩනකොට කියලා බලනවා. නැත්නම් මරණාසක වඩනකොට ආ මට මලමිණි පේනවා කියලා කියන්න පුළුවන්. නමුත් කිසිම ඉලක්කයක් නැහැ. භාවනා කළා ඇටසැකිලි පේනුනේ කියලා භාවනා කළා මලමිණි පේනුනේ කියලා හිතන ඔබ සාර්ථකයි කියලා. භාවනා කළා බුදුහාඳුරන්ගේ රූප පේනුනේ කියලා හිතන්නේ ඔබ සාර්ථකයි කියලා. ඒක බොහෝ දෙනෙකුට සාර්ථක කියලා හිතන්නේ මෙන්න මේ ඉලක්කය දන්නේ නැති නිසා. ඒක හරියට පාර නොදෙන එළියට බැස්සට පස්සේ අර නිකන් වටා පිටාව කඳු බල බල යන වගේ වැඩක්. ඒවලට තමන්ගේ හිතේ කෙලෙස් අඩුවීමක් වෙනවා නැත්තේ නෑ. නමුත් වෙනතුනි තමන්ගේ ස්ථාවර පදනමකින් තමන්ගේ කෙලෙස් අඩුවීමේ මාවතක අපේ ඉන්නේ නෑ. එහෙනම් අපි දැනගන්නට ඕන අපි භාවනා කරනකොට නිතරම භාවනා කරන්නේ මෙන්න මේ දැක්ම සහිතවයි. මොකක්ද මේ දැක්ම? මෙන්න මේ අනිත්‍යතාවය පිළිබඳ අවබෝධය ඉහළම මට්ටමට ගැනීම සඳහායි අපි භාවනා කරන්නේ. ඒ භාවනා කරනකොට ඒ භාවනාව කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සමත භාවනාව, අනිත් එක විදර්ශනා භාවනාව. මේ පිනතුන්ට ඊළඟට හෑන්ඩ්අවුට් එකක් හම්බේ බුදු සමය භාවනාව කියලා. දැන් ඔය දීපු හෑන්ඩ්අවුට් එක නෙමෙයි මම හිතන්නේ අපි පස්සේ සාකච්ඡා කරන්නේ ඊළඟ ධර්ම සාකච්ඡාවේදී. මේ පිනතුන්ට පස්සේ ගිහිල්ලා බලන්න, ගෙදර ගිහිල්ලා අපි අද කියන කරුණවල සාරාංශය ඊළඟට ඔබට දෙන හෑන්ඩ්අවුට් එකේ දේවි බුදු සමය භාවනාව කියලා. පිනතුන් බුදු සමය ප්‍රධාන වශයෙන් භාවනා කර්මස්ථාන 40ක් ගැන කියලා තියෙනවා. දසකසින, දසාසුභ, ඒ වගේම සතර බ්‍රහ්ම විහරණ, ආහාරය පටිකුල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවතික, මේ ආදී වශයෙන් භාවනා ක්‍රම 40ක් ගැන කියනවා. දැන් අපට එක හුරු පුරුදු භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව, මරණානුසතිය. මේ ඔක්කොම මෛත්‍රී වෙනවා මේ භාවනා ටිකට. මේ භාවනා ක්‍රම 40ම කරන්නේ අපේ විසිරලා තියෙන හිත, හිත එකේ අරමුණු වලට යනවා, අතීතයට යනවා, අනාගතයට යනවා. අන්නේ අනාගතයට සහ අතීතයට දුවන හිත, ඒ දුවන ගතිය ටිකක් අඩු කළා වර්තමාන මේ මොහොතේ සිහිය දිනු කිරීම තමයි සමත භාවනාවෙන් කරන්නේ. ඒක බුදු සමයේ භාවනා ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද දෙක? සමත භාවනාව, විදර්ශනා භාවනාව. සමත භාවනාව මොකද කරන්නේ? සිහිය දිනු කිරීම. කියන්නේ දැන් මේ කරන දේ ගැන පූර්ණ අවධානයෙන් කරන්න සිත හුරු කරනවා. දැන් මෙතන වාඩි වෙලා ඉන්නවනේ. දැන් තමන් වාඩි වෙලා ඉන්න කෙනෙක් ගැන හොඳ සිහියෙන් තියෙනවා. තමන්ට දරුව සිහි වෙන්න පුළුවන් සිහියෙන්කට තමන් දන්නවා. දැන් දරුව ගැන සිහින. හැබැයි තමන් මෙතන ඉන්න කෙනෙක් දන්නවා. මෙතන ඉඳන් තමන් දරුව සිහි කරන්න කෙනෙක් දන්නවා. තමන් එතෙන්ට යන්නේ නැහැ. තමන් එතෙන්ට ගියා කියන්නේ අසහිය තමන් එළියට අරන් දැන්. අසහිය නැමැතිගෙන අර මුරකරුවගෙන් ඇවිල්ලා දැන් තමන් එළියට අරන් තියෙන්නේ. තමන් එළියට යන්නේ නැහැ. තමන් මෙතන ඉඳගෙන බලන කෙනෙක් බවට පත් කරගන්නවා. එතකොට සතියෙන් කරන්නේ මෙන්න මේ වර්තමානයේ ඉන්න ටිකෙන් ටික තමන් හුරු කරනවා. එතෙන්දි පින්තුනි තමන් කරන වැඩේ ගැන පූර්ණ අවධානයෙන් කරන්න ටිකෙන් ටික මනස හුරු කරනවා. පින්තුනි මෙන්න මේ අවධානයත් එක්ක අපේ ජීවිතේ ලොකු සතුටක් දැනෙනවා. තමන් කරන වැඩේ තෘප්තියෙන් කරන්නේ. දැන් අපි කරන වැඩේ තෘප්තියෙන් නෙවෙයි කරන්නේ. ඇයි? අපි හිතන් ඉන්නේ දැන් මේ වැඩේ කළා ඉවරනට පස්සේ සතුට තියෙන කියලා. දැන් මේක කරන්නේ කලබලෙට ඉක්මනට. දැන් වලන්ට එක සෝදනවනේ ඉක්මනට ඉක්මනට හොදන හොදලි ඉවරලා අත පීදා ගන්න ඕනේ කියලා. කැම කන කොටත් ඉක්මනටම කලබලෙට කන්නේ. මොකට කාලා ඊළඟ වැඩේ යන්න කියලා. අපේ අය සමහරවිට රෙස්ටෝරන්ට් වලට ගිහිල්ලා කෑම කනකොට මිනිස්සු බයෙන් වගේ බලාගෙන ඉන්නවා. මේ කවුරුත් ගහන්න එනවද කියලා, මේ උදුර ගන්න එනවද කියලා. ඒ තරම්ම කලබලයට අපේ කාලික මඩ දුවනවා. පින්නතුනේ, ඒ කරන වැඩේ සිහියෙන් කරන්න, ඒ කරන අවස්ථාවම තෘප්තියක් බවට පත් කරගන්න ජීවිතේ. ඇත්තෙන්ම ඒ වැඩේෙන් ඉවර වෙලා කරන දේ ගැන අපිට මෙතෙන්ට එන්න බෑ දැන්. ඒ නිසා ඒ මොහොතේ ඒ ඉන්න දේන් අවධානයෙන් කරනකොට ඒකම තමයි තමන්ගේ ජීවිතේ සතුටින්. තමන්ගේ දරුවා කුඩා කාලේ නම් ඉන්නේ ඒ දරුවගේ ඒ වයසේ ඉඳලා සතුටු වෙන්න. දරුවෝ ඉපදිච්ච දවස් ඉඳලා දාන ඉස්කෝලේ ගැන හිතේ තියෙන්න එපා. ඉස්කෝලේ දාමු දවස් ඉඳලා විශ්වවිද්‍යාල ගැන හිතේ තියෙන්න එපා. අන්තිමට දරුවන්ගේ දරුසුර තරලත් බලන්න වෙන්නේ නැහැ තමන්ට. ඔය ඒ ඉන්න අවස්ථාවේ දරුවෝ බඩ ගන්න කාලේ ලස්සනම කාලේ, දළුව නැගිටින හදන කාලේ ලස්සනම කාලේ කාලේ බලන්න. දරුවෝ ඉස්කෝලේ බාර දෙන කාලේ තමන් ගෙදර සෙල්ලම් කරගෙන ඉන්න දරුවගේ ලස්සනම කාලේ කාලේ බලන්න. දරුවෝ ඉස්කෝලේ යන කාලේ ඒත් එක ඉන්න. දරුවෝ විශ්වවිද්‍යාල යන කාලේ ඒ මොහොතේ ඒ කාලයත් එක්ක ඉන්න. නැත්තම් ඔක්කොම දේවල් ටික කලියවරලා සතුට දරුවගේ සතුට වෙන බලනකොට කොහෙද? දරුවා වෙන කෙනෙකුට අයිති වෙලා. තමන්ගේ ළඟවත් නෑ දරුවා. ඒ නිසා වෙනතුනේ මේ හැමදේම ගැන හිමයි. ඒ අවස්ථාවේ ඒ මොහොතෙන් සතුට විඳින කරවීම තමයි මෙන්න මේ සතිය දිනු කිරීමෙන් සමතය දිනු කිරීමෙන් කරන්නේ. එතකොට ඒ තැනැත්තා ඒ කරන වැඩෙන් සතුට වෙන ඔය මොහොතේ. එතකොට යාට තියෙන්නේ එයා අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ හෙට දවස එනවද කවදාවත්? ඒ හෙට දවස කවදාවත් එන්නේ නැහැ පින්නතුනි. අර බාලගිරි දෝෂය කියලා තියෙනනේ ගෙවලල ඔලුවස් එක ගහලා ලංකාවේ තියෙනනේ අද නොවේ හෙට කියලානේ. අර ළමයි අඬන්න එන කාලේට කියන්නේ. පින්නතුනි ඒ හෙට දවස කවදාවත් එන්නේ නැහැ. ඒ නිසා අදට වඩා හෙට හොඳ දවසක් නෙවෙයි අද දවසම සාර්ථක කරගන්න බලන්න. අද දවසේම එකතකින් තමන්ගේ සිහිය දිනු කරන්න, තමන් කරන වැඩ උපරීම සිහියෙන් කරමින් කාලය ගත කරන්න. ඊළඟට පින්නතුනි ඒ වෙන සිද්ධිය ගැන නිතර නුවණින් බලන්න, අනිත්‍යතාවය බලන්න, ඇතිවීම නැතිවීම හොඳට නුවණින් දකින්න හුරු වෙන්න. මේ ඇසට රූපයක් දකිනකොට පින්නතුනි මේ රූපය නිර්මාණය වුණේ මේ මොහොතේ, ඇස නිර්මාණය වුණේ මේ මොහොතේ, මේ හේතු ටික ඔක්කොම මේ මොහොතේ ඇති වුණේ. මේ මොහොතේම එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් පින්නතුනි අපේ තියෙන අවිද්‍යාව නිසා මේ නිරුද්ධ වෙච්ච එකට නිරුද්ධ වෙන්න දෙන්නේ නැහැ. ඒක නැවත ජීවි කරගන්නවා. මේක ඇතුලේ ෆයිල් එකක් ඕපන් කරලා මේක දිගටම ස්ථාවර තියෙන දෙයක් හැටියට අල්ලගන්නවා. මේකට බුදුදහම කියන්නේ බාර කියලා. මේක තමයි මහා බර කියලා කියන්නේ. අපි දැකපු අසපු දේවල් ඔක්කොම ඒ මොහොතේ නිත්‍ය වශයෙන් ගත්තනම් ඒකට ෆයිල් එකක් ඕපන් කරලා තියෙනවා. ඒක නැවත සිහි කරනකොට අනිත්‍යතාවයෙන් බලන්න අපි දක්ෂ නොවුනොත් අපි නැවත එතන හොයාගෙන යන සූදානම්. ඔය රැයට සිහිනේ දෙපෙන්නේ ඒවා, ඒ පරණ ෆයිල් පෙන්නේ. ඇතැම්බරි ඉස්කෝලේ අවුරුදු 37කට කලින් යාළුවෙක්, තමන් ඇති වෙන පසුගිය අවුරුදු 40ම සිහින කරපු කෙනෙක් එක විට තමන්ට හීනෙන් පේනවා. අර ෆයිල් ක්ලෝස් වෙලා නැහැ, තාම තියෙන ෆයිල් හැට ගිහලා තියෙනවා. යම් සිද්ධි පින්නතුනි එහෙමම තියෙනවා. තියනගෙන ස්ථාරෝගේවත් නැහැ. සීතේ ලක්ෂණය සතිගෙන චෛතසිකයත් තියෙන ඕන වෙලාවක ගන්න පුළුවන්. පින්නතුනි ඒත් එක්ක අපි නිත්‍ය වශයෙන් ගැනීමත් එක්ක කියන්නේ මොකද්ද? අපි ඒ තැන සොයාගෙන නැවත යන්න කර්ම සකස් කරමින් මේ ඉන්නේ. මේ පින්තුන් නිතර දාන ආදී පින් දහම් කරනවා, හිත පිරිසුදු කරනවා. ඒ නිසා අපි මේ දුගතියට වැටේ කියලා කියන්නේ නැහැ. හැබැයි පින්තුන් සුගතිය වුණත් සසර භවයට යන එක බුදුදහමෙන් අගය කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි පින්තුන්, හරියට තමන්ගේ හිත නොවැඩුවොතින් ඕනෑම මොහොතක මේ ශරීරයෙන් විඥානය නිරුතු වීමත් එක්ක පල්ලෙහාට යෑමේ අවකාශය තියෙනවා. හරියට හිත සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වලින් සාර්ථක කර නොගත්තොත්, ශක්තිමත් කර නොගත්තොත් ඕනම වෙලාවක අපි පල්ලෙහාට යන්න පුළුවන්. හිතන්නේ අප සංගීක දාන මෙච්චර මන් දීලා තියෙනවා, කටින පින්කම් මෙච්චර අත ගහලා තියෙනවා, අනිවාර්යෙන් සුගතිගාමි වෙයි කියලා එහෙම සාහිතික දෙන්න බෑ පින්නතුනි. දැන් මේ පින්නතුන් දන්නවහල ඇති මේ ශාසනයේ අසද්ෘශ මහදානියක් දුන්න කෙනෙක්. එක සම්බුද්ධ ශාසනයක එක්කෙනෙකුට එකවරක් විතරය කරන්න පුළුවන්. ඒක දුන්නේ කොසල මහ රජතුමා. ඒ කොසල මහ රජතුමා ආයේ දාන දෙනකොට කොසල මල්ලිකාව ඒ සඳහා ශක්තිය ලෙස දායක වුණා. අසද්දෘශ දානය කියන්නේ පිනුතුනේ බුදුහාඳුරු වඩම්මන ඒ දානෙට. ඒ දානට ඉන්න එකලින සියලුම භික්ෂුන් වහන්සේලා වඩම්මන. එකලින සියලුම භික්ෂුන් වහන්සේලා රැස් කරන ඒ දානෙට. ඒ සියලුම පිරිසට අවශ්‍ය කරන සියලුම දේවල් දෙනවා. ඇඳ ඇතිරි වලින් නම් දෙනවා. ඒක එක බුද්ධ ශාසනික දානයක් විතරයි දෙන්නේ. එහෙම දානයක් දීපු කෝසල මල්ලිකාවටවත් පින්නතුනි සුගතිගාමි වෙන්න බැරි වුණා. හැබැයි බුදුහාඳුරන් ඡායාව විතරක් දැකපු මට්ටකුණ්ඩලීට පුළුවන් වුණා සුගතිගාමි වෙන්න. මෙහෙම වෙනසක් තියෙනවා පින්නතුනි. ඒ නිසා අපේ හිත කොසල් මල්ලිකාව දිග කාලයක් දුගතිගාමි වුණේ නැහැ. දවස් 7ක කාලයක් ගියේ නැවත යසුගතියට ආවේ අපත ගියේ නැහැ. ඔබ කරන පින්කම් ගැන අධර්මවත් වෙන්නේ නැහැ. ඔබට හැම මොහොතෙම එක රැකවරණයක් ඔබට පිටක් වෙනවා. මම කියන උත්සාහ කලේ පිණුතුනේ අපි සමහරට මේ සරල පින්කම් කරලා විශේෂයෙන් හාමුදුරුව ඔබ ගැන ගුණ කතන කරනකොට ඔබ හුඟා තෘප්තිමත් වෙන මගේ නම් දැන් ඉතින් සතර ගමන හරි කියලා. එහෙනම් පිණුතුනේ වර්ධා තේරුම් ගන්න එපා. මේ 10 මීට වඩා මේ අනතුර තියෙන නිසා තමයි බුදුහාමුදුර අප කෙරේ ඉතාම කරුණාවෙන් පිණුතුනේ මේ ධර්මයක් දේශනා කළේ. මේක බුදුහාමුදුර පනවපු දෙයක් නෙවෙයි. බුදුහාමුදුරගේ නිර්මාණයක් නෙමෙයි බුදුහාමුදුර සොයාගත්තු මේ අනාවරණයක්. මේ අනාවරණය අපේ කෙනේ කරුණාවෙන් දේශනා කළා. බුදුහාමුදුර මේ අනතුර තියෙනවා. මේ අනතුරින් වැළකීලා කොහොමද අපේ හිත මුදවගන්නේ කියන මාර්ගය බුදුහාමුදුර දේශනා කළා. වෙනසා පින්නතුනි ඔබ හැකිතා කුසල කරන්න. අනිත්‍යට උදව් කරන්න තමන්ගේ දෑතින් දෙමව්පියන්ට සලකන්න. අසරණයට පිහිට වෙන්නේ පිහිට වෙච්ච නිසා තමයි සසර ඔබට මේ ලොකු රැකවරණයක් ලැබුණේ. හොඳ ලස්සන ශරීරයක්, නිරෝගී ශරීරයක්, බුද්ධෝත්පාද කාලයක්, වාසනාවන්ත මව්දෙමව්පියන් ඔබට ඔක්කොම ලැබුණේ ඔබ මේ සසර කළා වූ ආනිසංස නිසා. ඔබට මොන අඩුපාඩු තිබුණත් වෙනතුනේ ඔබට මේ සද්ධර්මයේ ලැබීම මැති. අනිත් තියෙන සියලුම අඩුපාඩුකම් එක පැත්තකට දාන්න පුළුවන්. බරක් වශයෙන් ගත්තොත් මෙන්න මේකේ වටිනාකම මේ සද්ධර්මයේ බුද්ධෝත්පාද කාලයක මේ සද්ධර්මයේ ඇසීම පිණුතුනේ ඒ වාසිය ඔබට වැඩි. මේ රටේ ඉන්න ජනාධිපතිට වඩා ඔබ වාසනාවන්තයි. අරාබියේ ඉන්න මහා ධනවතෙකුට වඩා ඔබ වාසනාවන්තයි. ඉහළම ධර්මයේ අහන්නට නොලැබෙන ඉහළම දැනුමක් තියෙන විද්‍යාඥයෙකුට, NASA ආයතනයේ ප්‍රධානියෙකුට වඩා ඔබ වාසනාවන්තයි. එනිසා ඔබේ වාසනාවන්තකම අඩු කරගන්න එපා. මඩ අරගෙන නෑ මේක නෑ අරයතරම් මන් ලස්සන නෑ එච්චර ලොකු වාහනයක් නෑ ඒව මොනවාක්වත් හිතන දෙයක් නෑ. මේ ඔක්කොමටම වඩා වටිනාම දෙයක් ඔබ ධර්මයේ ලැබුවා. හැබැයි ධර්මයේ වඩාත්ම වටිනා කරුණ මොනවාද කියලා ඔබ විමසන්න දක්ෂ කෙනෙක් වෙන්නට ඕන. ඔබේ බුද්ධිය තීරණය කරන්න ඒත් එක්ක. ඒ වගේම ඔබට වයස කොච්චර ගියත් ගැටලුවක් නෑ. ඔබ වයස 30ක කෙනෙක් වෙන්න පුළුවන්, 50ක කෙනෙක් වෙන්න පුළුවන්, 80ක කෙනෙක් වෙන්න පුළුවන්. ඕනෑම වයසකදී ඔබගේ කන් දෙක ඇහෙනවා නම්, ඔබට හොඳ බුද්ධියක් තියෙනවා නම් ඔබට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. බුදුහාඳුරෙන් කාලේ අවුරුදු 7යි හිටියා. අවුරුදු 7යි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා, සෝවන් වුණා. අවුරුදු 25 දී පැවිදි වෙච්චා හිටියා. අවුරුදු 40 දී පැවිදි වෙච්චා හිටියා. අවුරුදු 50 දී පැවිදි වෙච්චා හිටියා. අවුරුදු 80 දී පැවිදි වෙච්ච බක්කුල හාමුදුරු හිටියා. අවුරුදු 100 දී මහණෙක්ියා හිටියා. අවුරුදු 120 දී මහණ රහතෙක්ියා හිටියා. එනිසා පින්තුණු වයස නෙවෙයි ගැටලුව. ඔබේ නුවණ කොච්චර තියනවද? ඔබ කොච්චර අවංකද? ඔබ කොච්චර මෛත්‍රී සාගත කෙනෙක්ද? ඔබ කොයිතරම් දුරට ඔබ දැනට දන්න දෙයට වඩා ඉහළ දෙයක් ලබා ගන්න, ඉහළ මානසික දියුණුවට යන්න, ඔබ යමකට අහුන්කම් දීමේ ගතිය, සුවච බව, ඇක්ටිව් ලිස්නින් එක ඔබ ළඟ කොච්චර තියනවද කියන කාරණා තමයි ඔබට අවශ්‍ය වෙන්නේ. මේ කාරණා තියෙනවා නම් ජීවිතේ ඕනෑම අවස්ථාවක ආනන්තරිය කර්ම හැර ඕනෑම කර්මයක් යටපත් කිරීමේ හැකියාව මේ ධර්මය තුල තියෙනවා. කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන්. එහෙම ශක්තියක් පිනතුනි මේ ධර්ම තුල තියෙනවා. ඒ නිසා මේ ධර්ම තුල පිනතුනි භාවනාව ප්‍රධානම කාරණයක් වෙනවා. ඒ නිසා මේ යන මගේ තමන් හිත එකඟ කරගෙන මාර්ගයක නම් ඉන්නේ, නිතර අනිත්‍යතාවයේ දකින්න මාවතක නම් ඉන්නේ, ඔබ ටිකෙන් ටික කෙලෙස් දුර වෙන මාර්ගයක ඉන්නේ. ඔබේ ළඟ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල් දිනපතාම ඔබට අඩු වෙමින් තියෙන්නේ. හැබැයි මේ දර්ශනේ නැතුව ඔබ පින්කම් කළයි කියලා ඔබට ඇති වෙන්නේ නැහැ. ඒ පින්කම් වලින් ඔබට නැවත මනුස්ස ලෝකෙට එන්න පුළුවන්, හොඳ වාසනාවන්ත දරුවන් ලබන්න පුළුවන්, දිව්‍ය ලෝකයක් යන්න පුළුවන්, ඒව ලබන්න පුළුවන්. හැබැයි ඔබේ නියම මානසික සුවය ඔබට ලැබුණා වෙන්නේ නැහැ. දරුවෝ හුඟක් හිටියා කියලා විතරක් මානසික සුවයක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ රූපය හුඟක් ලක්ෂණ නිරෝගී වුණා කියලා විතරක් සතුට ලැබෙන්නේ අපට. සතුට ලැබෙන්නේ තමන්ගේ ළඟ කොයිතරම් දුරට තෘෂ්ණා, දෘෂ්ටිමාන දිනෙන් දින තමන්ගේ හිතේ අඩු වෙනවාද කියන කාරණේ මත. අන්න ඒ සඳහා තමයි බුදුදහමේ මේ සමත විදර්ශනා කියන භාවනා දෙක අපට දේශනා කරන්නේ. මේ භාවනාවලදී පින්නතුනේ බුදුසමයේ මේ සියලුම භාවනා කර්මස්ථාන 40ම පින්නතුනේ සතර සතිපට්ඨානය තුළට ඇතුළත් කරන්න පුළුවන්. කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මෙන්න මේ සතර සතිපට්ඨානය තමයි පින්නතුනේ බුදු සමයේ දේශනා කරපු සැබෑ රැකවරණය. බුදුහාමුදුර දෙවියන්ට සාදුකාරයක් පවත්වන්න, හොඳට සාදුකාරයක් පවත්වන්න. බුදු සමයේ දැන් අපි ටිකක් කළා භාවනා කරනවා, සක්මන් භාවනා කරනවා. අර සක්මන් භාවනා කරන එක පාර නැගිටලා යන්න බැහැ නේ. එක පාර නැගිටලා ගියොත් අර ඇඩ්‍රස් එක දන්නේ නැතුව එළියට බැස්ස වගේ තමයි. ඒකයි ඇඩ්‍රස් එක මේ කියන්නේ. පොඩක් අහ ගන්න ඕනේ ඇඩ්‍රස් එකෙන්. ඈ නැත්තම් බෝධිය වට රවමත් දාලෙන්න පුළුවන්. ඉතින් ගමනක් ගියේ නේ අපි. දැන් මේ ඇඩ්‍රස් එක තමයි දැන් GPS එකේම ගහ ගන්න ඇඩ්‍රස් එක ඩිගට දැන් ඔන්න සිටි එක ගැහුවා. බස් හවුස් නම්බර් එක ගහනවා. ඊට පස්සේ ස්ට්‍රීට් එක දැන් මේ ගහනවා. දැන් කල්පනාවෙන් ඉන්නේ. ඈ පින්නතුනි අපේ භාවනා කරනවා කියලා මොන හරි අපිට වාඩි වෙලා ස්ටික් පියාගෙන ඉන්න පුළුවන්. සීල සත්‍ය සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා කියන්න පුළුවන්. ඈ නැත්තම් හුස්ම ගන්න පිටවෙන එකන හොඳට සිහින් ඉන්නත් පුළුවන්. හැබැයි පින්නතුනි ඒව කරනකොට අවසානයේ තමන්ට ඒ හිතිය සුළු මොහොතෙන් හරි තමන්ගේ කෙලෙස් අඩුවීමක් වෙන්න ඕන. එතකොට නැකිට්ට තමන්ගේ ඒ ටික ස්ථාවරයි. හරියට ලයිට් එකක් තියෙන වෙලාව අපි ලියුමක් ලියුවොත් දැන් අපි රෑ කාලේ ලයිට් එකක් තියෙන ලක අපි ලයිට් එක දාන්නේ ලියුමක් ලියනවා කියමු. ලයිට් එක ඕෆ් කරත් ලියුම මැකෙනවද? ලියුම මැකෙන්නේ නැහැ, ලියුම ඉතුරු වෙනවා. ලයිට් එක ඕෆ් කරන්ට් එක ගියා කියලා ලියුම මැකෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පින්නතුනි තමන් කරන වැඩේ ස්ථාවර පදනමකින් කරෝතින් ඒ ටික තමන්ට ඉතුරු වෙනවා. එහෙම නැතුව කරෝතින් අර ලයිට් එකක් නිවෙනකොටම අර හරියට අලංකාර කරලා කරපු දේවල් තියාගෙන හිටියොත් ලයිට් දැන් අපි කියමු හොඳ ලස්සනට රාත්‍රී කාලේ කවුරු හරි නැටුමක් නටමින් ඉන්නවා. ලයිට් පත්තු වෙනවා, හඬ එනවා, එක එක සද්දෙන් අපි අපුඩි ගහ ගා ඉන්නවා. එකපාර දැන් මෙහෙ දෙන්නේ අපි ලංකාවේදී කියන්නේ එකපාර කරන්ට් එක යනවා. අර නටපු අය සින්දු කොහෙද ඊට පස්සේ? මෙහෙන් ඔන්න එකපාර බල්ල බුරනෝ එහෙමව කෑ ගහනවා ලයිට් දාන්නේ කියනවා. අර ලස්සන එකපාර දැන් කොහෙද මේ කියලා තියෙන්නේ. පින්නතනේ මේ වගේ ලෝකවල තමයි අපි ඉන්නේ. ඈ අර ආලෝක වලින් මවල දීපු මේ ලෝකේ සිහින ලෝකවල අපි ඉන්නේ පින්නතනේ. ඒ නිසා මේ ලස්සන කියන්නේ මොකද්ද කියලාත් අපි දන්නේ නැතුව තමයි පින්නතනේ. අපි බුදුදහම දැනගන්නකම් පින්නතනේ අපි ජීවිතයේ සතුට විඳින කමේ දන්නේ නැහැ ඇත්තම පින්නතනේ. අපි මේ තනිකරම මායා ලෝකෙක සිහින ලෝකෙක මේ ඉන්නේ. අරක ස්ථාවර සතුටක් නම් ඒකේ රූපයෙන් නම් ඒ ආවේ ලස්සන කරන්ට් එක ගියා කියලා වෙන්න බෑ. ඒක ඉතුරු වෙනව නේ නන්නේ. නමුත් වෙන තුනේ මේ මොහොතට නිර්මාණය කළ දීපු මේ බාහිර හේතු කිහිපකින් ඇතිවෙච්ච දෙයක් මේ. එතකොට ඒ දෙයක තමයි අපි මුලා වෙලා ජීවිතය හරය කියලා මේ මහා වේගවත් ගමනක මේ අපි යන්නේ. ඒ රාත්‍රියේ සංගීත සඳරසන විතරක් නෙවෙයි පින්නතුනේ. දවල් කාලේ අපි මේ දකින දේවලුත් ඒ වගේම ලෝකෙක තමයි අපි මේ වේගෙන් දුවමින් යන්නේ. එතකොට අන්න ඒ ගමන් මඟ වෙනස් කළා නුවණෙන් යන්න පුළුවන් ගමන් මඟක් අපට පෙන්වන්න තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණේ. ඒ නිසා පින්තුනි සතර සත්‍යපට්ඨානය තුල ඉන්නවා කියලා කියන්නේ තමන්ගේ කය ගැන, තමන්ගේ සිත ගැන, තමන් සිහියෙන් සිටීම. කායනුපස්සනාවේ එකාංගයක් තමයි පින්නතුනි කායගත සති කියලා කියනවා. නැත්තම් සම්පජඤ්ඤ පබ්බේ කියලා කියනවා. ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති, සයනෝ වා සයනෝ මීති පජානාති. ඇවිදිනකොට තමන් ඇවිදිනවා කියන සිහියෙන් ඉන්නේ. තමන් කෑම බීම කනකොට, වැඩක් කරනකොට, නිදිනකොට, අවදියෙන් ඉන්නකොට, තමන් වාඩි වෙලා නිරියවගෙන හැම වෙලාවෙම තමන් සිහියෙන් ඉන්නේ. ඇයි මේ සිහියෙන් අපි ඉන්නේ? ඇවිදිනකොට සිහියෙන් ඇවිදිනකොට කියනවා මොකක් කියලාද? ඇවිදිනකොට සිහියෙන් ඇවිදිනකොට කියනවා මොකක් කියලාද? ආ සක්මන් භාවනාව කියලා. ඔව්, එතකොට මෙහෙදි විතරක් නෙවෙයි සක්මන් භාවනා කරන්න ඕන. ගෙදරදී ඇවිදිනකොට සිහියෙන් ඇවිද්දොත් ගෙදර මෙහෙණ සක්මන් මළුවක් තමයි. ඈ පාරේ එක්සයිස් කරන්න යනකොට සිහියෙන් යනවනම් සක්මන් මළුවක තමයි එක්සයිස් කර කර යන්නේ තමයි. පින්නතුනේ, තමන් කරන දේ සිහියෙන් කරනව නම් එතන භාවනා ශාලාවක සක්මන් මළුවක ඔබ ඉන්නේ. හැබැයි පින්නතුනේ, අපි මේ සක්මන් කරනකොට අපි බලන්න ඕනේ ඇයි මේ සිහියෙන් සක්මන් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. කකුල තියෙනවා, දකුණ තියෙනවා, වම තියෙනවා, වම දකුණ කිය කියන එකද අපේ බලාපොරොත්තුව? බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ වම තියෙනකොට වම, දකුණ තියෙනකොට දකුණ තියෙනවා කියන සිහියේ භාවනාව කියලා. පින්නතුනේ, අපි මේ කරන්නේ ඇයි? ඇයි මේ තමන්ගේ ඉරියව ගැන සිහියෙන් ඉන්නේ ඇයි? සිත එකතෙන් කිරීම වගේම පින්නතුනේ ඊට පස්සේ බලාපොරොත්තු වෙන දේ තමයි අපි හිතාගෙන ඉන්නවා මේ පුද්ගලයේ ශරීරයේ ඉන්නවා, ස්ථිර පුද්ගලෙක් ඉන්නවා කියලා. සත්ව පුද්ගල සංඥාවක් අපි තියෙනවා. අන්න ඒ සත්ව පුද්ගල සංඥාව දුරු කරන්න, හිත හුරු කරන්නයි මේ සක්මන් භාවනාව කරන්නේ. තමන් කරන වැඩේ ගැන අත්තිකායෝතිවා පනස සති පච්චුපට්ඨිතා හෝති නචකින්චි ලෝකේ උපාදීති කියලා සඳහන් කරනවා. හයක් තියෙනවා, ශරීරයක් තියෙනවා. නමුත් නිත්‍ය වශයෙන් ඉස්ත්‍රිම සත්‍යයක් නැහැ කියන අවබෝධයට යන්නයි මේ භාවනා කරන්නේ. දැන් අපිට හිතෙන්නේ ආ ශරීරය අතපය හැලෙනවා, ස්පිය ගහනවා, ඇතුලේ කවුරු හරි ඉන්නවා කියලා නේ. කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා කියලා දැන් මේ හිතෙන්. දැන් තමන් ගැනම තමන්ට හිතෙනවා මේ කොහොම හිටියත් ඇතුලේ තමන් ඉන්නවා කියලා. පින්නතුනි, මේක තමයි අපේ තියෙන නොදැනීම. දැන් කවුරු හරි කෙනෙක් දකිනකොට උනත් ඇස් දෙක පිය ගහන ආ හිතන පුද්ගලයා ඉන්නවා තමයි කියලා. මැරිලා වගේ නයි ඉතින් හිතන උස්ම ගන්න බඩ දිහත් බලන පොඩ්ඩක්. ආ දැන් නම් මැරිලා වගේ කියලා. ඔව්, එතකොට තමයි ඉතින් ඊට පස්සේ නම් මුකුත් කියන්නේ. ඊට පස්සේ මලමිනිය කියලා තමයි කියන්නේ. පින්නතුනි, දැන් එතකොට මේ ශරීරය තුල මෙයා ඉන්නව නම් මැරෙනකොටත් පේන දෙයක් යන්නේ නැත්නම් එහෙනම් මොකද්ද මේක? දැන්ටමත් ඇත්තටම තියෙනවද? දැන්ටම පින්නතුනි මේ ක්‍රියාකාරීත්ව විඥානයේ තියෙන තැනක තියෙන ක්‍රියාකාරීත්වයක් විතරයි මේක. ඒ විඥානයේ තියෙන තැන රූප, වේදනා, සංඥා, සංකාර කියන ස්කන්ධත් එකතු වෙලා මේ ක්‍රියාකාරීත්වයක් විතරයි. මේක ස්ථාවර කියලා සත්‍යයේ පුද්ගලයක් නෙවෙයි මේ. අපි හිතන් ඉන්නේ අපි මේ රූපය දකිනකොට සත්‍යයක් කියලා හිතාගෙන ඉන්නවා. ඒ රූපය නම් සත්‍යයා. එයා මැරුණට පස්සෙත් එහෙම ඉන්න ඕනේ නැහැ නේ. මැරෙනකොට මුකුත් අයින් වෙන්නේ නැහැ එහෙනම්. මෙන්න මේ අපේ තියෙන වැරදි ආකල්පය දුරු කරන්නයි අපි මේ භාවනා කරන්නේ. සකම් භාවනා කරනකොට තමන්ගේ ඉරියව්ව සිද්ධ වෙනවා. හැබැයි මේ ඇතුලේ ස්ථාවර පුද්ගලයෙක් නැහැ කියන මේ අවබෝධය ලබන්න මේ හේතුඵල ධහමක එකතුව, පංච උපාන ස්කන්ධයක එකතුව කියලා මෙන්න මේ අවබෝධය අපට ලබා දෙන්නයි පින්නතුනේ අපි භාවනා කරන්නේ. එනිසා අපි දැන් ටික වේලාවක් සක්මන් භාවනා කරමු. අපි මෙතනින් පිට වෙලා බෝධිය වටේ අපි වෙලාව තියෙන හැටියට ටික වේලාවක් ගිහිල්ලා අපි තමන්ගේ ශරීරය තමන් මෙතන ඉඳලා නැගිටින මොහොත දක්වාම ඇවිදිනකොට තමන් දුර යම් කිසි ප්‍රමාණයක් බලාගෙන අඩි 6ක විතර ප්‍රමාණයක් බලාගෙන ළඟම බලන්නත් අවශ්‍ය නැහැ. අඩි 6ක සීමාවක් තුළ ඉඳගෙන තමන්ගේ ඇස බලාගෙන තමන් දැන් මේ යනව තමන්ගේ පාද තියෙන ඉරියව්ව ගැන තමන් හොඳට සීමින් තමන්ගේ ශරීරය ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්න. ඒ ඉන්න අවස්ථාවේ පුළුවන් නම් තමන්ගේ සිහිය මෙන්න මේ ආශ්‍රිතව තියාගන්න. නාසයේ කෙළවර හෝ මේ උඩුතලයේ ආශ්‍රිතව තමන්ගේ හිත තියාගන්න. හිතත් මේ ආශ්‍රිතව තියාගෙන තමන්ගේ ශරීරයේ තමන් ඉරියව් පවත්වන ආකාරය ගැන හොඳට සිහියෙන් ඉන්න. ඒ අතර සමන්ට යමක් ඇහෙන කුරුල්ල කිගු හඬක් ඇහෙන්න පුළුවන්, පටය පිට යමල් ගහක් පේන්න පුළුවන්, පිළිම වහන්සේ පේන්න පුළුවන්. දැක්ව ඇසට රූපයක් දැක්කා, ඒ රූපය ඒ මොහොතේම නිරුද්ධ වුණා කියලා නුවණින් දකින්න. ශබ්දයක් අහන්න පුළුවන්, ශබ්දය ඒ මොහොතේම ඇති වෙලා නිරුද්ධ වුණා කියලා දකින්න. තමන්ට සීතලක් අවුවක් තමන්ගේ ශරීරයට දැනුණා නම් ඒක ඒ මොහොතේ හටගත්තු දෙයක්, ඒ මොහොතේම නැති වුණා කියලා තමන් බලලා තමන් වැඩිපුර තමන්ගේ ඉරියව්ව ගැන වැඩි වේලාවක් හිත තියාගන්න උත්සාහ කරන්න. උත්සාහ කරමින් අපි ටික වේලාවක් සක්මන් භාවනාව යෙදෙමු. මමත් ඉස්සරහ යනවා. අපි කවුරුත් ටික වේලාවක් සක්මන් භාවනාව යෙදෙමු. පින්නතුනි සිහියෙන් නැගිටින්න. සිහියෙන් නැගිටලා තමන් නැගිටින්න බව දැනගනිමින් තමන් තියෙන පාදයේ ගැන හොඳට සිහියෙන් ඉඳිමින් තමන් ඉන්න තැනින් නැගිටලා අපි සක්මන් භාවනාව ආරම්භ කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්නතුනි අපි දැන් ටික වේලාවක් සක්මන් භාවනාව කළේ. බුදුදහමෙහි සක්මන් භාවනාවට කියන්නේ කායගත සතිය කියලා. අපේ කය අනුව ගිය සිහිය දියුණු කිරීමයි කායගත සතියෙන් කරන්නේ. අපේ ඇත්තෙන්ම අපේ ශරීරය කියලා කියන්නේ අපේ ජීවිතයේ ප්‍රධාන අංගයක්. හැබැයි ඊටත් වඩා ප්‍රධාන අංගය තමයි අපේ හිත. ඉතින් සතර සතිපට්ඨානෙහි මුල්ම කාරණේ වශයෙන් සඳහන් වන්නේ කායනුපස්සනාව. ඒ කායනුපස්සනාවට ඇති භාවනාව වශයෙන් සඳහන් වන්නේ ආනාපාන සති භාවනාව. ඒ වගේම ඉරියාපත භාවනාව කියලා කියනවා. ඒ ඉරියව් හතරෙන් තමන් ඉන්න වෙලාවේදී හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැන ගැනීම, වාඩි වෙලා ඉන්නවා නම් වාඩි වෙලා ඉන්න බව දැන ගැනීම, නිදිනකොට නිදින බව දැනීම, සක්මන් කරනකොට සක්මන් කරන බව දැනීම. ඒ හතරේ සිය පිටුවා ගැනීම. ඒකට කියන ඉරියාපත කියලා. ඒ වගේම කායගත සතියයි තමන් දෛනික ජීවිත යම්තාක් කටයුතු කරනවා නම් ඒ කරන කටයුත්ත ගැන සිහියෙන් ඉඳීම. දැන් ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න එක. නැත්තම් කෑම කනකොට කෑම කන බව දැනගන්න එක. ඇඳුම් අඳිනකොට ඇඳුම් අඳින බව. උදේ අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම යම්තාක් තමන් කටයුතු කරනවා නම් ඒ කටයුත්ත ගැන සිහියෙන් ඉඳීම. ඒ සිහියෙන් ඉන්න අවස්ථාවේදී යම් සිතුවිල්ලක් තමන්ට එන්න පුළුවන්. තමන්ගේ දරුවෙක ගැන, රැකියා කරන ස්ථාන ගැන. එතකොට තමයි චිත්තානුපස්සනාවත් එක්ක ඉන්නේ. ඒක ආශ්‍රිතව තමන්ට රාග දේශ නීවරණ ආදී ඇති වෙනවා නම් තමන් ධම්මානුපස්සනාවත් එක්ක ඉන්නේ. එතකොට සතර සතිපට්ඨාන තම ප්‍රගුණ නම් තමන්ට ඒ මොහොතේ කැමැති භාවනාවකින් ඉන්න පුළුවන්. හැබැයි ඒව දිනුකල අවසානයට යනකොට මේ හතරම එකට වැඩෙන අවස්ථාවක් තියෙනවා. කොහොමද එකට වැඩෙන අවස්ථාව කියලා කියන්නේ? කුම්මන අත්දැකීමක් ආවත්, ශරීරයට වේදනාවක් දැනුණත්, හිතට හිතවිල්ලක් ආවත්, තමන්ට නීවරණයක් ආවත්, කය හසුරන බව දැනගත්තත්, මේ කුමක් දැනගත්තත් තමන් දන්නවා මේ ඇති වුනේ පංච උපාදාන ස්කන්ධය කියලා. පහම එකට ගන්නවා. දැන් මේ සතර සතිපට්ඨානයේ වැඩිමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කායනුපස්සනාවෙන් කරන්නේ රූපං ස්කන්ධය පිරිසිඳ දැනගන්න එක. වේදනුපස්සනාවෙන් කරන්නේ වේදනා ස්කන්ධය ගැන දැනගන්න එක. චිත්තානුපස්සනාවෙන් කරන්නේ විඥාන ස්කන්ධය දැනගන්න එක. ධම්මානුපස්සනාවෙන් කරන්නේ සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක දැන ගැනීම. මේ හතර වඩනකොට පංච උපාදාන ස්කන්ධය දැනගන්නවා. පංච උපාදාන ස්කන්ධය දැන ගැනීම තමයි බුද්ධිසම්මල එඩියුකේෂන් කියලා කියන්නේ. ඔබේ බුද්ධිය ඔබ කොයිතරම් උගත් කෙනෙක්ද කියලා බුදුදහමෙන් බලන්නේ මොකක් මතද? ඔබේ බැචලර් ඩිග්‍රියද, මාස්ටර් ඩිග්‍රියද, ඩොක්ටරේට් එකද? මේ කිසිම දෙයක් නෙවෙයි. ඔබ කොච්චර උගත් කෙනෙක්ද කියලා බුදුදහමෙන් බලන්නේ ඔබ කොච්චර නම් මේ පංච උපාදාන ස්කන්ධයේ පිරිසිඳ දැනගත්තු කෙනෙක්ද කියන මතයි ඔබ උගත් කෙනෙක්ද කියන එක තීරණය වෙන්නේ. ඔබේ GPA එක තීරණය වෙන්නේ. ග්‍රැජුවේට් පොයින්ට් ඇවරේජ් එක බලන්නේ මේකෙන් බුදුදහම. පින්නතුනි මේ පහ දැනගන්න එක තමයි අවසානය කරන්නේ. මොන අත්දැකීමක් ආවත් තමන්ගේ අත්දැකීමෙන් පිටතට යන්නේ නැහැ. අර අසීය නැමැති කෙනා ඇවිල්ලා දොරටු පාලයෙන් ඇතුල් වෙලා අවිද්‍යාව භව තණ්හාවෙන් ඔබ එළියට ඇදලා ගන්නේ නැහැ නගරේ ඉඳලා. ඔබ සතර සතිපට්ඨානෙ තුල ඉන්නවා නම් බුදුහාඳුරෝ කියන්නේ සකේ ගෝචරේ පෙත්තිකේ විශේෂ චරිත කියලා. පියාගේ විශේෂ හැසිරෙන තාත්තගේ කුඹුරේ ඉන්න කියලා, තාත්තගේ ඉඩමේ ඉන්නේ කියලා කියන්නේ. සතර සතිපට්ඨානෙ කියන්නේ පියාගේ නිවසේ ඉන්න වගේ, තාත්තා අම්මා තාත්තා ඉන්න තැන ඉන්න වගේ. අම්මා තාත්තා ඉන්න තැන ඉන්න නම් ඔබට ලොකු රැකවරණයක් නේ. දැන් නම් එච්චර දැනෙන්නේ නැහැ. පොඩි කාලේ දෙන්නේ මොකක් වුණත් දූවල ගිහලා අම්මගේ චීත්තේ එල්ලෙලනේ මූණ වහගෙන බයක් ඇති වුණත් පොඩි කාලෙකින් අම්මා නැත්තම් ලෝකෙම නැහැ වගේනේ, තාත්තා නැත්තම්. දැන් ඉතින් පස්සේ ආලු හම්බෙලා ඒ කට්ටිය එච්චර දැන් අගේ නැහැ සමහර විටනේ. නමුත් පොඩි කාලේ අපේ ලෝකේ අම්මා තාත්තේගේ ලෝකේ තමයි අපේ ලෝකේ. පින්නතුනි බුදුහාමර දේශනා කරනවා සතර සතිපට්ඨානය තුල ඉන්නව නම් ඔබට මායාව පේනවා, මාරයාට ඔබව පේන්නේ නැහැ කියලා. මාරේ ගැස් දෙකට වැලි ගැහුවා කියලා කියන්නේ. යම් කිසි අවස්ථාවක ඔබ මේ සතර සතිපට්ඨානෙන් සිහියෙන් නුවණෙන් ඉවත් වුණා නම් ඔබ ඉන්නේ කාගේ භූමියේද? මාරේගේ භූමියේ ඉන්නේ. Whenever you live in the mindfulness, that means you are living in the Buddha's field. Whenever you live without mindfulness, that means you are living in the land of the Mara. එතකොට බුදුහාඳුරන්ගේ භූමියේ ඉඳගෙන ඔබ ඇඬුවත් ඔබ රැකවරණේ ඉන්නේ. ඔබ සිහිය නැතුව සාදයකට ගිහිල්ලා පාටියකට ගිහිල්ලා ඔබ ඉන්ද්‍රියන් සියල්ලක්ම පිනවගෙන හිටියත් ඔබ ඉන්නේ මායාවේ කුඹරේ, මායාවේ නෙමෙයි. එනිසා ටිකෙන් ටික සිහිය දිනු කිරීම තමයි අපි මේ භාවනාවෙන් කරන්නේ. කරන්න පිනවතුන් ජීවිතේ ලොකු ආස්වාදයක් ලැබෙනවා ජීවිතේ. එදිනෙදා සතුට වැඩි වෙනවා. අපි තව ඉදිරියේදී ධර්මදේශන විස්තර කරනවා තව කරුණු. පිනවතුන් බලන්න තමන් සිහියෙන් ඇවිදිනකොට ඉරව්ව තමන්ගේ ඇඟට දැනෙනවා. කුරුල්ලන්ගේ හඬ කොච්චර නම් සත්තු හඬනවද, ලස්සන හඬෙන්නේ අපිට සාමාන්‍යයට ඇහෙනවද? සාමාන්‍ය වෙලාවටත් ඒ සද්ද එහෙම තියෙන කුරුල්ලෝ හඬන උදේ ඉඳන් අපිටත් වඩා කලින් නැකිටලා මියුසික් පටන් ගන්නවා අපිට. නමුත් අපට ඇහෙන්නේ නැහැ ඒවා. පාරක තමයි යනකොට ඔබ වෙනුවෙන් කොච්චර මල් ගස් හිටවලා ඔබේ පැත්තටම මුහුණ දාලා මල් වෙන විදියට ගස් හිටවර සිටිස් වලින් තියෙන්නේ. ඒ මොකටද? වාහන වලට පේන්නද තියෙන්නේ? ඔබට බලන්න ඔබේ සිත සතුටු වෙන්න ඒවා තියෙන්නේ. විශාල වියදමක් ඒවට කරනවා. පින්නතින අපි කී දෙනෙක් ඒව දැකලා හිතේ සතුටක් ඇති කරගෙන අපට ඒව පේන්නේ අපි වෙනම මනෝලෝකේ ඒ ගමන ගිහිල්ලා කරන දේවල් හිතේ තියන්නේ අපි. අඩු ගානේ තමන්ගේ වාහනේවත් ලස්සන බලනද යන ගමන් අපි. පොඩි කාලේ තමන් ওই දැන් පාවිච්චි කරන වාහනේ වගේ වාහනයක් පොඩි කාලේ ඔබ දැක්ක කාලේ මුල්ම කාලේ කොච්චර සතුටු වෙන්නේ නැද්දනේ? නමුත් දැන් ඊටත් වඩා නවීන තාක්ෂණ ඔබ වාහනයක යද්දී ඔබ යන වාහනේ කොච්චර නම් ඒකේ සෞන්දර්යය දැකලා තියනවද ඔබ? පින්නතුනි මේව දකින්න බැරි අපේ මේ සිහිය හානුවන නැති නිසා අපට මේව ලැබෙන පින් ලොකු ආස්වාදයක් ජීවිතේ ලැබෙනවා. ඒකෙන් කියන්නේ අපි මේ දිනදා රැකී රස්සායි ගණන්නේ වේව කරන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. ඒව පින්නතුනි දැනටත් වඩා සාර්ථක අපි කරනවා. දැනටත් වඩා අපි වේලාවක් අවදියෙන් වැඩ කරනවා. දැන් 10ට නිදා ගන්නවා නම් ධර්මඥානෙන්න එන්න 10 මාරට 11ට නිදියන්නේ. වෙනද 5ට නැගිටින කෙනෙක් නම් 4:30ට නැගිටින ගන්නවා. මේව වැඩුවේ කියලා පින්තුනේ එදිනෙදා වැඩ සාර්ථක වෙන්නේ නැහැ. දැනටත් වඩා තමන් කාලයෙන් ප්‍රයෝජන ගන්නවා, අනිත්‍යයට උදව් කරනවා, අනිත්‍යව සතුටෙන් තියෙනවා, තමනු සතුටෙන් ඉන්නවා. මේ ඔක්කොමගෙම අවසාන ප්‍රතිඵලයේ පින්තුනේ තමන්ගේ දිනදා කටයුතු සාර්ථක වෙලා තමන් ඇසුරු කරන අයගේ සතුට දිනු වැඩි වෙනවා, තමන්ගේ සතුටත් දිනපතා වැඩි වෙනවා. එනිසා අපි මේ සිහිය හුරු කිරීමේ කායනුපස්සනා විදියටයි මේ අද සක්මන් භාවනාව කළේ. හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි.